ශාස්ත්‍රාවයි. අද ධර්ම ශාස්ත්‍රාව පවත්වන දේශකයන්න් වහන්සේ කෑගල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති ගෞරවණීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සදහැවතුනි ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රථම තිසරණ සහිත පංචශීල සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං නාම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීර මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීර මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සහස්සමපි චේ වාචානත් පද සංහිතා. ඒකං ඝාතා පදං සෙයෝ යං සුත්වා උපසම්මතීති. තිරගුරු බුදු පියාණන් වහන්සේ විසින් සකල ලෝක සත්වයාගේ සැනසීම සඳහා දේශනා කර වදාරන ලද ධර්මයන් ශ්‍රවණය කිරීම තුළින් සත්‍ය ජීවිතයේ සැනසීම ළඟා කර ගැනීමට ප්‍රය කරනු ලබන මෙම ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනු ලබන සදහැබර පින්වතුනි, මේ වන විටත් ඔබ අප විසින් කරනු ලබන ධර්මදේශනාවන්ට සවන් දී ඇතිවා විය හැකියි. එෙහිදී අපගේ බලාපොරොත්තු වුණේ ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මදේශනා ක්‍රමයක් භාවිතා කිරීමයි. ප්‍රථම ධර්මදේශනාවෙන්ම අපි සියලුම කරුණු හෙලිපෙහෙලි කළේ නැහැ. පදයෙන් පදයට ටිකෙන් ටික යම් යම් කරුණු හෙලිපෙහෙලි කරමින් තමයි අප ඔබ මේ දහම් අවබෝධය කරාගෙන යන්නට කල්පනා කරනු ලබන්නේ. යනුව බුදු පියාණන් වහන්සේ වදාළ දේශනා සූත්‍ර දේශනා වශයෙන් ගත් කල පිටු 50ක් 60ක් 70ක් තත්ත්වවා දුර දිග ගිය සූත්‍ර දේශනා පවතිනවා දීඝනිකාය තුල. ඇතැම් විට අපටම අග කියවන විට මුල මතක වෙන නැති වෙන තරමට මේ සූත්‍ර දේශනා දිගයි. එහෙත් අඩංගු වෙන යම් දහම් කරුණක් පවතිනවා. මජ්ක්‍ධිම නිකාය වශයෙන් ගත්තම එතරම් දිග නැති වුණත් ඒ සූත්‍ර දේශනාවලත් අඩංගු වන්නේ අර දහම් කරුණමයි. සංයුත්ත නිකාය ගත්තාම කෙටි සූත්‍ර පවතිනවා. සමහර සූත්‍ර වචන 6කින් 7කින් අවශ්‍ය කරුණ කියානිම කරනු ලබනවා. යංකෝ වික්ඛවේ අනිච්ඡං తත්‍ර වේ චන්දෝ පහතබ්බෝති. බුදුන් පියාණන් වහන්සේ වදාළ දහම තේරුම් ගන්නට මේ වචන 7ේ ගැඹුරු තේරුම් ගැනීමම ප්‍රමාණවත්. අනේ ඒ වගේ තමයි ඔය අප විසින් නිරන්තරයෙන් භාවිතා කරනු ලබන බෞද්ධ ජනතාව විසින් මහත් ගෞරවයෙන් බෞද්ධ ජනතාවගේ අත්වතයය සලකනු ලබන ගාථා 423කින් සංග්‍රහිත පවතිනා වූ ධම්මපදේ අපට අවශ්‍ය වන්නේ මේ කොතනකින් හෝ මේ දේ තේරුම් ගැනීමයි. ඒ තේරුම් ගැනීම කියන කරුණ ප්‍රධාන වශයෙන්ම සිදුවෙන ලබන්නේ ඒවා තේරුම් ගත්ත පිරිසගේ ඇසුරෙහිවත් කල්යාණ මිත්‍ර සේවනයක් ඒ උතුමන් විසින් දේශනා කරන ලබන සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් තුළමයි. ධර්මයේ වටහා ගැනීමකින් තොර කරන ලබන්නා වූ සරල ගණේ හෝ සමත ගණයට අයත් වන්නා වූ භාවනා මගින් එහෙම කෙනෙක් හිතනවා නම් මේ ධර්ම අවබෝධ වෙයි කියලා ඒ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා තුළ එසේ වූ බවට කරුණ පැහැදිලි කරෙන්නේ නැහැ. බණාසා සෝවාන් වේ කියන වචනය තමයි හැමතැනදීම අපට ලැබෙන්නේ. එබඳු කරුණක් මුල් කොටගෙන මේ ධර්ම දේශනා කිරීම සඳහා අදාප විසින් ගාථාව යොදා ගන්න ලබන අතර එහිදී ඔබ විසින් තේරුම් ගත යුතු තව කරුණකුත් මතක් කරන්න කැමතියි. අප ඔබට සවන් දෙන්න ලැබුණ විතර දේශනාවකදී කරසි වෙන කරුණක් තමයි ගෘහස්ත ජීවිතයක් ගත කරන. එයින් කියන්නේ මව්පියන් පෝෂණය කරන, රැකියාවක් කරන, අමුදරුවන් පෝෂණය කරන අයට. මෑට තමයි ගිහිනා සාමභෝගීනා කියලා කියන්නේ. උන්වහන්සේගේ ඉගැන්වීම් සහ නිර්දේශයන්ට අනුව ඒ ජීවිතය තුළ තියනවා කියන සතුට, පරිභෝජනයේ සතුට, ණයනති භවයේ සතුට සහ නිර්වද්ද භවයේ සතුට කියන මේ හතර විඳින්නට පුළුවන් බව අනන සූත්‍රය තුළ උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. නමුත් එහි කිසියම් බෙදීමක් පවතිනවා. ඉද වික්කවේ කුලපුත්තස්ස කියන වචනෙන් පටන් ගන්නා වූ මුල් කාරණාවල ඒ කුලපුත්‍රයාට මේ භවෝග සම්පත් දැහැමි උපයාසපයා ගැනීම තුළ එකට කියන උත්තාන විරියාදිගතා බාහා බල පරිචිත්තා සේදාවක් කිත්තා ධම්මික ධම්මලද්දා කියලා අත්ති කියන සුඛයත් භවක කියන සුඛයත් අනන කියන සුඛයත් වෙනින්න පුළුවන් බව. ඉද ගහපති කුලපුත්තෝ කියන වචනේ වෙනුවට හතරවෙනි පදේ පවතිනවා විශේෂිත දෙයක්. ඉද ගහපති අරිය ශාවකෝ අනවජ්‍ය නැත්තන් නිවරිසෝය විඳින්නට කුලපුත්‍රයෙක් පමණක් වී බෑ. කුලපුත්‍රයා ආර්ය ශාවකෙක් වෙන්නට එයින් කියන ඕනෑම කුලපුත්‍රයෙකුටත් ආර්ය ශ්‍රාවකයෙක් විය හැකියි කියන එක. එහි සඳහන් වෙනවා ඔය අනවජ්‍ය සුඛය 16න් 15ක් තරම් විශාල බව සහ අත්විභෝග අනන කියන සුඛ තුන 16න් 1ක් තරම් කුඩා බව. පොහොදුන් භූමියේ සිටිනා වූ කුලපුත්‍රයන් විසින් යම් තාක් මේ ලෝකේ ලෞකික වශයෙන් කියන ලබන සැපතක් විඳින ලබනවා නම් ඒ අයත්න්නේ අර 16න් 1ක් තරම්වත් නොයටි කියන එකට. නමුත් ලෝකයාට ඒක ඉතා විශාල වශයෙන් පේනු ලබනවා. ඊට සාපේක්ෂව මේ පිවිසෙන්නට පුළුවනි නම් අපට අනවජ්‍ය සුඛේත ඒක 16න් 15ක් තරම් වටිනවයි කියලා පෙන්නනවා. මේ දෙක සම්බන්ධයෙන් අපට වෙනත් වචනයක් ඉදිරිපත් කරන්න පුළුවෙනි. ලෞකික සුවේ ලෝකෝත්තර සුවේ. නොයසේනම් වේදිත සුවේ අවේදිත සුවේ. මේ වචනවල අරුත් නිවැරදිව වටහාගෙන නැති බව සමාජය අපයට ඉදිරිපත් කරන කරුණු වලින් අපි තේරුම් ගන්න තිබෙනවා. ඔවුන් ලෞකික කියන එක මේ ලෝකයට ආයත් වශයෙන් උත් ලෝකෝත්තර කියන එක මෙලවින් එහාට ගියාම තියෙන සෝසයක් වශයෙන් සලකනු ලබනවා. බුදුසමයේ ලෝක කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. ඒ පහ මමකට මගේකට මගේ ආත්මකට ගනිමින් මිදෙන සෝය තමයි ලෞකික ලෝකයට ආයත්. ලෝක කියන්නේ ආයත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. නමුත් ලෝක උත්තර කියන්නේ අර පෘථග්ජන භාවයෙන් මිදී ලබන ඒ ස්කන්ධ පංචකය තුළම උපාදාන රහිතව තියෙන ආසෝයයට. මේ දෙකම ජීවිතය තුළ විනා ජීවිතෙන් පරිබාහිරව හෝ ජීවිතෙන් එහා පැත්තේ තියෙන දෙයක් වශයෙන් හිතන්නට එපා. වේදිත කියන එකෙන් කියන්නේත් ඒක තමයි. වේදිත කියන්නේ විඳින්නා සහිත සෝය, අවේදිත සෝය කියන්නේ විඳින්නෙක් නැති සෝය කියලා හිතලා මේ ශරීරයක් තියෙනවා නිසා වේදිත සෝයක් තියෙනවා. පිරිනවන් වැඩියෙන් පස්සේ ඊළඟ ජීවිතයක් නැති නිසා එතන තියෙන සෝය අවේදිත කියලා ගන්න යන්නත් එපා. විඳින්නෙක් නැති කියන අර්ථය. මේ විඳින්නා විඳින්නෙක් ඇති නැති කියන එක ගැඹුරු කරුණක්. මේක කයමුල් කොටගෙන කියන කරුණක් නෙවෙයි. දැන් ඔය සක්කාය දිච්ච කියන වචනෙන් කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නා කියන අර්ථයනේ. අන්න එතකොට විඳින්නා කියන එකේ තේරුම මමත්වේ විඳීම මමත්වෙන් විඳින සෝය තමයි වේදිත සෝය. නමුත් බුදුන් වහන්සේලා අරහන්ත උත්තමින් වහන්සේලා මමත්වෙන් මිදී ඒ ජීවිතය තුළ ලබාගත්තු සෝයක් පවතිනවා. එතකොට එතන විඳින්නා නැමැති මුලාව නැති සෝය තමයි අවේදිත සෝය කියන්නේ විඳින්නෙක් නැහැ කියන එක නෙවෙයි. මේ කරුණ තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී එළවෙන රහසක් තමයි යමෙකුට යම් තැනක දුක නම් ඒ අනවබෝධය තුළ ඒ පුහුදුන් බව තුළ ඒ දුක නැති වූ තැනත් අවබෝධය තුළ එතනම බවටපත් වෙනවා. මේ පිළිබඳව මා ඉදිරිපත් කරපු කරුණක් මතක් කරමින් මේ දේශනාවට පිවිසෙන්නම් මා කතාව කියන්නේ නැතුව කෙටියෙන් ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ විසාකාව හමු වුණ දවසකදී යම්කෝ විසාකේ සතං සුඛානි සතං තේසං දුක්ඛානි කියන වචනයක් පැහැදිලි කරවදාලා. ඒට සම්බන්ධ වූ කරදරයක් මුල් කොටගෙන. විසාකාවනි යම්කිසි කෙනෙකුට ප්‍රිය කරුණු. ප්‍රිය කරුණු කියන එකේ තේරුම ප්‍රිය කරුණු මමකට මගේකට අල්ලා ගන්නවායි. සියක් ඇත්නම් දුක්සියක් ඇත. එසේ වදාරන බුදුරජාණන් වහන්සේ මේ අවරෝහණ ක්‍රමයට කුඩා කරගෙන යනවා. 90 නම් 90යි 80 නම් 80යි අපි කෙටියෙන් කියමු 60 නම් 60යි 15 නම් 15යි 5 නම් 5යි 1 නම් 1යි. අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැත. මිනිසා නැත්තම් මේ මිනිස් වර්ගය දුකටපත් කරන ලබන්නේ එසේනම් ඇලීම මුලාව හෝ ගැටීම මුලාව නම් වූ අල්ලා ගැනීම විසේ. මේ ලෝකයේදීම මිනිස් වර්ගයාට ඔය ඇලීම මුලාව ගැටීම මුලාවෙන් තොරව ජීවත් වෙන්නට පුළුවන් බව බුදුන් වහන්සේගේ ගැන්වීමයි. එවිට දුක් එකක්වත් නැත. අල්ලා ගැනීම එකක්වත් නැති පුද්ගලයාට දුක් එකක්වත් නැත. ඒ තමයි ඔබ සොයන සොය. ඒ තමයි මිනිසෙකුට මිනිස් පරිණාමය තුළ තමන්ගේ බුද්ධිය දියුණු කර ගැනීම තුළ යා හැකි අවසාන සහ උපරිම දුර. ඊට එහා යන්න දිහාකුත් නැහැ. ඊට මෙහා කිසියම් ආකාරයක අනතුරක් තිබෙනවා. මුලාවක් පවතිනවා. සොයමින් ගියාට යම් දෙයක් මුණ ගැසුණාට එය අහිමි වෙන දෙයක්. ලෞකික සැප සම්පත්තෝ ධානා කුසල් හෝ ආදී වශයෙන් දිව්‍ය සම්පත්තෝ කියන කාරණාවල සෝයක් නොමැතිව අනුවේ. ඒවා අහිමි වෙනවා. යලිත් හිටපු තැනට එන්නට සිදු වෙනවා. ඒ මුලාව දුරු නොවීම තුළ. එබැවින් අප මේ මොහොතේ බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගාථා පාඨයේ සඳහන් කරුණ පිළිබඳ අවධානයට ලක් කරමු. ඒ සඳහන් කරුණු ලබන අනත්ත පද සංහිතා සහස්සම පිචේ වාචා කියලා. ඔබට සමාජයේට සවන් දී අර්ථයක් නැති පද දහසක් කියන ඉස්සතන කියන අයට සවන් දෙන්න පුළුවන්. එසේත් නැත්නම් කිසියම් ලෞකික අර්ථයක් ඉදිරිපත් කරන ලබන දිගු දේශනාවකට සවන් දෙන්න පුළුවන්. නමුත් ඒකේ පැහැදිලි කර වදාරනවා අනත්ත පද සංහිතා ගැඹුරු අර්ථයක් නැති පද කියන එක. දැන් අපට ධර්මයේ සඳහන් කරනවානේ රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා ආදී වශයෙන් මේ කතා නොකළ යුතු දෙතිස් කතා කියලා. නමුත් සමාජයේ බොහෝ විට කතා වන්නේ දෙතිස් කතා. ඇතැම් විට කතා බහක දවසක් තුළ, ඇතැම් විට ධර්මානුශාසනාවක් තුළ, ඇතැම් මෙබඳු අවස්ථාවල පවා මේ දෙතිස් කතා ගණේට අයිති. ඒ කියන්නේ දෙතිස් කතාවේ ධර්මයේ පවතිනව පැහැදිලි කරන්න පුළුවන් නම්. නමුත් ධර්මයේ නැත්නම් මේ දෙතිස් කතාවක් බවට පත් වෙනවා. ඉතින් මෙබඳු අර්ථ රහිත නැත්නම් අර්ථහීන දේවල් වලට සවන් දෙන දීමක් සමාජයේ පවතිනවා. උදාහරණයක් වශයෙන් ගත්තල දැන් අපි ගනිමුකෝ ජාතක පොත. ජාතක පොතේ අප දන්නවා දිගු කතා තිබෙනවායි කියන්න. පෙර දවස නම් අපේ මව්පියන් සොකී නිවෙස් වලදී අවමගුලකදී පාළුව මතා ගන්නට මේ ජාතක පොත කියව බව සඳහන් වෙනවා. අද ඒ බඳු ජාතක පොත කියවන බවක් අපි දකින්නේ නැහැ. ඒ දිගු කතා පවතිනවා. එහි ඒ දිගු කතාවෙන් වුන් විඳින්නේ කතා රසයක්. එහෙත් මේ කතාවල ඊට වඩා ගැඹුරු දේවල් පෙන්වනු ලබනවා. අනේ ගැඹුරු දේ තේරුම් ගන්න පුළුවන් නම් තමයි ඒ අර්ථ රසය අපට මතු කර ගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම එක කතාවක් කියන්නම් පුංචියට. එක රජ කෙනෙකුට හිටියා දඩබ්බර කුමාරයෙක්. දුෂ්ට කුමාරයයි කියලා කියන්නේ. ද්වේෂයෙන් කටයුතු කිරීම ඇරුණාම මව්පියන් කිසිදෙයක් කියන දේ අහන්නේ නැහැ. රජතුමාට මේ දරුවා හදා ගැනීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එතුමන් මේ පිළිබඳ මම්පෙත් සොයමින් සිටියේදී උයනට පැමිණි තාපසවරයෙක් මුණ ගැහෙනවා, නේවාසික වෙනවා Taman ගෙවෙන්නේ. තාපසතුමාට මේ දරුවා හඳුන්වා දී මගේ මේ කුමාරයා හරිම දඩබ්බෑයි, උස්තයි. මේ කුමාරයා මට හික්මවා දෙන්න කියලා කියනවා. එක දිනක් බලා මේ කුමාරයාගේ අතෙන් අල්ලා මේ තාපසතුමා උයනේ ඇවිදගෙන යන ගමන් පුංචි පැලෑටියක් පෙන්නලා මෙන්න මේකෙන් කොලයක් කඩා ගන්න කියලා කියනවා. කඩාන කන්න කියලා. පුංචි පැලෑටියෙන් කොලයක් කඩාගෙන කාපුවම කුමාරයාට තදසේ තිත්ත දැනෙනවා. ඒ ගමම පැනලා අර ගස ගලවලා පොඩි කරලා විසි කරනවා. කොහොමද පැලයක්? අන්න සිද්ධිය උදා වුණා තාපසතුමාට. කුමාරේ නිදුටුවාද කොහොම ගසේ තිත්ත විසින් කොහොම ගස විනාශ කරපු ආකාරය? ඔබ යම් ආකාරයක දුෂ්ට ලක්ෂණ තියාගෙන රජකම ප්‍රාර්ථනා කරනවාද ඔබට රජකම ලැබෙන්නේ නැහැ ඇමතිවරු විසින් ඔබ මරා දමાવી. අන්න බලන්න පාඩම කොහොම ගහේ තිත්ත උපමා කරලා පෙන්වන ඔහු ළඟ තියෙන දුෂ්ට ලක්ෂණවලට. අන්න එහෙමයි මේ ජාතක කතාවක උනත් ගැඹුරු අර්ථයන් සොයා යා යුත්තේ ආ හැක්කේ. බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඒකං අත්ත පදං සෙය්‍යෝ ඒකං ගාථා පදං සෙය්‍යෝ. ගේ අර්ථයක් ඇති එක ගාථා පදයක් එක වචනයක් අසා යමෙක් සංසිඳෙනවාද යම් සුත්තා උපසම්මති යමක් අසා ඔහුගේ මේ ලෝභ දේශ මොහයන් සංසිඳෙනවාද එහෙම ශ්‍රේෂ්ඨයි කියන එක පෙන්වනවා. එතකොට අර්ථයක් නැති පද දහසකට වඩා අර්ථයක් ඇති එක පදයක් අර්ථයක් නැති පද දහසකට වඩා අර්ථයක් ඇති එක ගාථා පදයක් ශ්‍රේෂ්ඨයි කියන එක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම. මේ ගාථා පද දෙක ධම්මපද එක තැනක තිබෙන්නේ. මේ දෙකට අදාළ චරිත කතා දෙකකුත් පවතිනවා. එකක් තමයි තඹදාටික තිස්ස නැත්තම් තඹදැලි සොයාගේ කතාව. අනික තමයි බාහ්‍ය දාර්ශීරියගේ කතාව. බාහ්‍ය දාර්ශීරිය සම්බන්ධයෙන් ගත් කල ඉතා කෙටියෙන් දේශනා කරපු ධර්මයක් පවතින්නේ. බාහ්‍ය ඔබ විසින් මෙසේ සැලකිය යුතුය. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති කියලා දුටු දේ දුටුපමණින්, ඇසු දේ ඇසුපමණින් මේ විදිහට පැහැදිලි කරමින් දිත්ත සුතමත විඤ්ඤාතේ කියලා පැහැදිලි කරලා ඒවා එකක්වත් ඔබගේ සිත ඇතුළට හැඟීම් වශයෙන් නොගන්නේ නම් කියලා අදහමක් පැහැදිලි කරනවා. බාහිය මියගියයින් පසුව බුදුන් වහන්සේගෙන් විමසනවා භික්ෂුන් වහන්සේලා මොනව අහලාද එතුමන් මේ අනාගාමි ඵලයෙන් සසරෙන් එතර වුණේ කියන එක. එතනදී තමයි ඒ අර දිත්තේ දුත්තමත්タン කියන කොටසේ පවතින ගැඹුරු දහම උන්වහන්සේ තිබෙන බව, ඒ අසා ධර්ම සත්‍ය තේරුම් ගත්ත බව උන්වහන්සේලාට දේශනා කරලා තිබෙන්නේ. ඔබත් ධර්ම දේශනාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රවණය කළාය වශයෙන් මේ ඉගෙන ගත යුතු දේ, මේ කළ යුතු දේ, මේ දුකටපත් වෙන හැටි, මේ දුකින් අතමිනීම සිදු වෙන හැටි සාරාංශකරණයෙන් තේරුම් ගැනීමට තරම් සමත් කියලා අපි කල්පනා කරන්න ලබනවා. දැන් අර විසාකාගේ කතාවේ සඳහන් වෙන්නේ ප්‍රිය කරුණ සියයක් තිබේ නම් දුක් සියයක්. ප්‍රිය කරුණ කියන එකේ තේරුම හොඳයි කියලා ගන්න කියන එක නෙවෙයි, අල්ලා ගැනීම කියන එක. ඇලීම් ගැටින් ඇලීම් සහ මුලාව කියන එක. ලදරු ජීවිතයක මෙබඳු කරුණු එකක් දෙකකට වඩා නැහැ. නමුත් පුහුදුන් බව තුළ ජීවන ගමන යද්දී මේ සංඛ්‍යාව 100 සිට 100 නෙවෙයි 10000 දක්වා පමණ ඉහළ යනවා. එවිතේ අල්ලා ගැනීම නිසා ඔහුට ජීවිතයේ දුක් වෙනවා යරුණාම ලෝකයේ තිබෙන ස්වභාවයන් නිසා දුක් වෙනවා නෙවෙයි. ඒත් එබන්දේ කල්පනා කරන ලබන්නේ මේ කරදරේ ඉන්නේ ලෝකේ තියෙන හේතු නිසායි කියන එක. එබැවින් අප තේරුම් ගත යුතු වෙනවා මේ ගැඹුරු අර්ථයක් දනවන පද කීපයකින් අපට මේ තේරුම් ගන්න පුළුවන්කමක් තියනවාද කියන එක තේරුම් ගන්න. පුරා 547ක් කිලෝග්‍රෑම් බුදු පියාණන් වහන්සේ ධර්මදේශනා කළේ වුවද උන්වහන්සේ විසින් මිනිසාගේ සැනසීම සඳහා සොයාගත් දහම මේ තුල තියෙන්නේ සුළු දෙයක් කෙටි දෙයක් වශයෙන්. අන්නේ දේ තේරුම් ගැනීම තමයි මේ එකන් අත්ත පදං සෙයෝ කියන එකෙන් කියවෙන්නේ. ලෝකයා යනාත කුමක්ද? සැපසොයමින් ලෝකයා ලුහුබඳින්නේ කුමක් පිටපසද? ඒ නිර්වාජ ව්‍යාජද ව්‍යාජද? ඒ ව්‍යාජනම් නිර්වාජ ව්‍යාජත්වයට පත් වීමට කුමක් කළ යුතුද? මේ කරුණ තේරුම් ගන්න වෙනවා. එහෙදී ඔබ අසා ඇති ගාථා පදයක් මා ඉදිරිපත් කරනවා යලිත්. උප්පජ්ජන්තේ තථාගතා. තථාගත දෙවරුන්ගේ ලෝ පහළ වීම නහි සීලවතං හේතු. සීල වෘතයන් ගැන ගය ගයා ඉන්නට වර්ණා කර කර ඉන්නට නොවේ. අට්ඨක්කරා කියන පදා අක්ෂර 8ක් සහිත පද තුනකින් යුක් දහමක් ලෝට දේශනා කිරීම සඳහායි. අන්න අර දිගු සූත්‍ර දේශනාවක් තුළ පවා අවසානයේ පවතින මේ අකුරු 8ක් සහිත පද තුනේ අර්ථය සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති. යම් විටක යම් කිසි කෙනෙකුට සියලුම සංස්කාරයන් අනිත්‍යයි නුවණින් දකින්නට පුළුවනිද? එවිට සංකාර ස්කන්ධයේ කෙරෙහි සංකාර ලෝකෙහි කලකිර කෙරෙහි කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. එයම මේ දුකින් නැත මෙදීමේ මඟ. එබඳු කෙටි ගාථා පද තුල පවා මේ ධම සංගවා තිබෙනවා. ඒ තේරුම් අරගෙන අපි දැනවත් විය යුතුයි. අපි අනුගමනය කරන්නට යුතු මාර්ගය තෝරාගත යුතුයි. මේ අනුගමනය කරන්න යුතු මාර්ගය අනුගමනය කරන්නේ නැහැ කියන එක තමයි පොහුදුන් නැත්තම් පුතග්ජන කියන කේ තේරුම. ඔවුන් නැතැම් විට පුණ්‍ය මාර්ගයේ සිටිනවා විය හැකියි. නමුත් මේ පුණ්‍ය මාර්ගයයි ධර්ම මාර්ගයයි එකක් නෙවෙයි දෙකක්. කර්ම මාර්ගය එකක්, ධර්ම මාර්ගය තව එකක්. කර්ම මාර්ගය යන ගිය පමණින් කෙනෙකුට ධර්ම මාර්ගය ලැබෙන්නේ නැහැ. නමුත් ධර්ම මාර්ගය යන්න පුළුවන් නම් ඔහු කර්ම මාර්ගයටත් යවෙනවා. අසත පුතග්ජන කියනා වූ දහම නොතේරුණු පුද්ගලයන් සමාජ ජීවත් වීමේදී යහපත් අය බවට පත් වෙනවා. එසේ පුරුෂකෙහි පැවිදි වශයෙන්. ඔවුන් ඉන්නේ ශික්ෂාපද සංවරයෙන් නැතිනම් මේ කර්ම මාර්ගය තුළ. ඔවුන්ට මෙලොව වශයෙන්, පරලොව වශයෙන්, මිනිසුන් අතර සහ දෙවියන් අතර ආයු වර්ණ සැපවල නම් වූ මේ ලෞකික සැප විපාක වලට උරුමකම් කියන්න පුළුවන් හැකියාව පවතිනවා. එහෙත් ඔවුන් පුහුදුන් නම්, ඔවුන් කොතරම් උගත් වුණත් කොතරම් සිල්වත් වුණත් ඔවුන්ට ආර්ය භාවයේ ධම ලැබී නැහැ නැත්නම් ඔවුන්ට ධර්ම මාර්ගය කියන එක පිළිබඳව පැහැදිලිවීමක් නැහැ කියන එක තමයි එන්නේ වෙන්නේ. අප තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා මෙතනදී. මේ ධර්ම මාර්ගය කියන එක හැම විටම ලෝකේ විවෘතව පවතින්නේ නැහැ. බුදුන් වහන්සේ වදාළ වදන් වලින්ම පවසනවා නම් තථාගතප්පේදිතෝ ධම්ම විනේ විවටෝ විරෝචිතිනෝ පටිච්චන්. විවෘත වූවත් පමණයි බබලන්නේ, වැසුනොත් බබලන්නේ නැහැ. අපේ අවධානය යොමු යුත්තේ මේ සමස්ත සමාජයේ දැක්ම කෙරෙහි. ඔවුන් මේ විවෘත වූ දහමක් වටහාගෙන කටයුතු කරනවාද, ඔවුන්ට දහම ලැබුණාට එය වැසුණු දහමක්ද කියන කාරණේ පිළිබඳව. මොකද මේ ඇතැම් කරුණු පැහැදිලි කිරීම වල අප දකිනවා ඔවුන්ට ආවේනික සරල අර්ථයක් පැහැදිලි කිරීම. දැන් ඔබ ධර්මයේ තේරුම් ගන්න හිතාගෙන ත්‍රිපිටක ග්‍රන්ථයක් අරගෙන සිංහලෙන් කියවාගෙන ගියොත් ඔබට ඒ පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙන්නේ ඔබේ සිතේ තියෙන අදහස්වලට අනුව. ඔබ පුහුදුන් භාවයේ නම් සිටින්නේ ඔබෙන් දකින්නේ සරල අරුතක්. නමුත් බුදු පියාණන් වහන්සේ වදාළ අරුත ඊට වඩා ගැඹුරු කරුණක්. සැනසීම සඳහා නම් ඔබට අදාළ අරුතගෙන බෑ. කිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ අරුතටම ඔබ ආයිතු වෙනවා. එවිට අප මේ හැම ධර්ම දේශනාවටම පදනම් වෙන මූලික දහම හෙවත් මේ ඒකන් අත්ත පදං සෙයෝ වලට අපි සවන් දෙන්න බලමු. අප දකිනවා සියලු බුදුර විසින් ලොවට හෙළි කරලා දාලා වූ ධර්මයේ ඇතුළත් ගාතාවක් වශයෙන් සඳහන් කරනු ලබන්නේ දහම්සඳ ජාතකයේ සඳහන් අනිච්ඡාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ ගාතාවයි. අප අවමගුලකදී මේ භාවිතා කොට කරමින් කෙනෙකුගේ මියාම අනිත්‍ය වශයෙන් භාවිතා කරන බව අපි දකිනවා. නමුත් අන්න එතන තමයි අපි පැහැදිලි කරන්න දරන උත්සාහය තිබෙන්නේ කෙනෙකුගේ මියාමට නොවේයි බුදු පියාණන් වහන්සේ අනිත්‍ය කියලා වදාරන්නේ. අපසතු වස්තුන්ගේ කැඩී බිඳී යාමෙන් අහිමි වීම සුනුයි සුනීමට නොවේයි බුදු පියාණන් වහන්සේ අනිත්‍යයි වදාරන්නේ. එසේ ඔබට හිතන්නට පුළුවෙනි ඒ සත්‍යය ඔබට පෙනෙන්නටත් පුළුවෙනි. ඒ ලෞකික අර්ථයක් ඒ නොගැඹුරු අර්ථයක් බව තේරුම් ගන්න ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ අර දුකින් අත මෙදීම සඳහා. එබැවින් හැම පින්නතෙක් පින්නතියක්ම පාහේ. තමන්ගේ ජීවිතයේ පිළිවෙල කරගන්න කැමති නම් තමන්ගේ ජීවිතය ගැටුම් වලින් අවම ජීවිතයක් බවට පත් කරගන්න කැමති නම් තමන්ගේ ජීවිතය සැනසෙල්ලේ ගත කරන්න කැමති නම් ඒ අර දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා කර්ම මාර්ගයේ ඉක්මවා ධර්මයේ පිළිබඳත් අවබෝධයක් ලබා ගත යුතුයි. ධර්මයේ යනු වනාන්තරයකට ගොස් හෝ පැවිදි වූ වී හෝ සමාජයෙන් වෙන් වී හෝ අනුගමනය කළ යුතු දෙයක් වශයෙන් හිතන්නට එපා. ඔබ ජීවත් වන්නේ යම් තැනකද එතනදීමයි ඔබ විසින් මේ ධර්මය සහ අධර්මය දෙක අනුගමනය කරනු ලබන්නේ. අධර්මය අනුගමනය කිරීමේදී සමාජයත් දුකටපත් වෙනවා, ඔබත් අසහනයට පීඩාවට දුකටපත් වෙනවා. එම ස්ථානයේදීම ධර්මය අනුගමනය කරන්න පුළුවන් වෙනවා නම් සමාජයත් ඊට වඩා යහපත් සමාජයක් වේවි, ඔබත් දැවිලි තැවිලි රහිත නිවන සැනසෙන පුද්ගලයෙක් බවට පත් වේවි. එබැවින් අප මේ ඒකං අත්ත පදං සෙය්‍යෝ කියන ගාථා පදේ උදව් කරගෙන මේ ගැඹුරු අර්ථයක් පවතින. අර්ථයක් ඇති එක පදයේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම කුමක්දයි තේරුම් ගන්න. එවිට සියලුම සංස්කාර ධර්මයන් යනු කුමක්දයි තේරුම් ගන්නට ඕන. ඒවයි අනිත්‍යභාවය තේරුම් ගන්නට පෙර. සංඛාර කියන වචනය කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන කය මුල් කොටගෙන, වචනේ මුල් කොටගෙන සහ සිත මුල් කොටගෙන සිදුවෙන ආ උපයාවලට යොදනු ලබනවා. එහෙත් ඒවා අභිසංඛාර ගණයට වැටෙන්නේ නැහැ. ඒ මොහොතේම හමාර වෙනවා. අභිසංඛාර කියන එකෙන් පෙන්වන්නේ යලිත් එබඳු විපාක වාරයක් දීමට සමත් හේතු නිදන්ගත වීම. එවිට මේ සංඛාර වර්ග කොපමණද තියෙන්නේ කියන එක පිළිබඳව දිගණිකායේහි සංගීත සූත්‍රයේ දේශනා කරන සරියුත් මහ රහතන් වහන්සේ තයෝ සංඛාරා කියන වචනයක් දේශනා කරලා තිබෙනවා. සංඛාර වර්ග තුනයි තිබෙන්නේ. මිනිසා සකීය චිතකය වචන මුල් කොටගෙන, සුකී චේතනාවන් මුල් කොටගෙන එකතු කරන්නා වූ කොට ජාති වර්ගයක් තමයි මේ සංඛාර කියලා කියන්නේ. සංඛාර කියන වචනේ තවදුරටත් අර්ථ විග්‍රහ කරනවා නම් සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායන රායන සංඛාරා කියලා කියන්නේ බහාලනු ලබන ඊවත බහාලල්මන කුණු කසලවලට. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන සයන්න බිඳුව මා ප්‍රාණ කායන්නේ සංඛාරා කියලා වදාරනු ලබන්නේ ඊවත දමනු ලබන කුණු කසල නොව තමන්ගේ සිත තුළ එකතු කරගන්නා වූ කුණු කසල විශේෂයකට. ඒක තේරුම් ගන්න වෙනවා. මේ කුණු කසලවලට පදනම් වන්නේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. එවිට මේ සංඛාර වර්ග තුන බාල තැන සිට පහත් තැන සිට ඉහළ තැන දක්වා මෙසේ විග්‍රහ කළ හැකි. අපුඤ්ඤාභි සංඛාර. යම් කිසි කෙනෙක් ලෝභ මූලිකව, මෝහ මූලිකව, ද්වේෂ මූලිකව, මෝහ මූලිකව යම් කර්මයක් රැස් කරයිද, එතකොට කම්ම නිදාන කියන සිද්ධිය සිදු වෙනවා. ඒ කියන්නේ එබඳු විපාකයක් ලබා දීමට සමත් හේතුවක් තමන්ගේ චිත්තසංතානයේ ඉතුරු වීම. දරුවෙක් ස්වකීය පන්දුව බිත්තියට දමා ගැසු විට තමා වෙත ආපසු වෙන්න ආසේ. ඒ කියන්නේ බිත්තිය පන්දුව බාරගන්නේ නැහැ. එබැවින් තමා වෙත ආපසු වෙනවා. අනිත් වගේ මේ චේතනාව තුළ පවතිනවා තමන්ට විපාක වාරයක් ආපහු ලබා දීමේ හැකියාව. මේක තමයි බුදුන් වහන්සේ විසින් හොයාගත්ත විශේෂ සොයා ගැනීම. ඒ නිසා අපුඤ්ඤාභි සංඛාරය කියන කොටස රැස් කළොත් දුක් විපාක විඳින්න සිදු වෙනවා. අපි තේරෙන භාෂාවෙන් කියනවා නම් පව්. සමාජයේ ඇතම් හොමය වැරදි වශයෙන් පිළිගනිමින් සමන්ගේ සිත සහ කාය වචන යහපත් ක්‍රියා සත්පුරුෂ ක්‍රියා සඳහා යොදනු ලබනවා. එවිට අප පවසනු ලබනවා පින් සිදු වෙනවායි කියලා. එවිට කියනු ලබනවා එක පුණ්‍යාභි සංඛාරය කියලා. ආයත් අභි සංඛාරයක් මතක තියාගන්න. ඊළඟට මේ අපුඤ්ඤාවි සංඛාරය සහ පුඤ්ඤාවි සංඛාරයේ ඉක්මවා ගිය සමාජයක් තිබුණා බුදු සමයේ බුදුන් වහන්සේ පහළ වීමට පෙර ಭಾರತෙහි. ඔවුන්ට කියනවා අත්තකලමතාන යෝගින් කියලා. ඔවුන් අනාන්තරගත වෙලා ජීවත් වුණා. ඔවුන් බාහිර සමාජයෙන් මගහැරියා. ඉන්ද්‍රිය ගෝචර සුවය වෙනුවට ඊට එහා හිතේ තියෙන ආ වූ සුවයක් පිළිබඳ විශ්වාසය තබා ඒ සොයන්ට උත්සාහ කළා. එහෙත් ඔවුන් එම මග යනු ලැබුවේ දහමක් වටහා නොගෙන. එබැවින් ඔවුන්ටත් මුලා උතුල පවතින ආ වූ සහනයක් හිමි වුණා. ඒවට කියනවා ආනිජ්ජාභි සංඛාර හේවත් ඥාන කුසල් කියලා. දැන් මෙන්න සංඛාර ಜಾති තුන. පුණ්‍යාභි සංඛාරය, අපුණ්‍යාභි සංඛාරය, ආනිජ්ජාභි සංඛාරය. මින් කාම ලෝකයේ ජීවත් වෙන අය රැස්කරන ලබන්නේ පුණ්‍යාභිසංකාරය සහ පුණ්‍යාභිසංකාරයයි. සමාජයෙන් ඉවත් වූ අය ඥාන කුසල් වඩනවා නම් ඔවුන් රැස්කරන ලබන්නේ අනිජ්ජාභිසංකාරයයි. මෙතන තේරුම් ගන්න ඕන තව රහසක් තිබෙනවා. මේ රැස්කිරීම තුළ පවතින අනවබෝධයක්. ඒවත් පෘථග්ජන භාවයේ. පෘථග්ජන භාවය යන්නේහි නිරුක්තිය කෙසේ අපට පැහැදිලි කරගත හැකිද? මම මගේ ආත්මකට ගැනීම කියලා කියනවා. එසේ කී පමණින් ශරීරය කියන්නේ මම කියලා හෝ එහෙම ගන්න නැතිව තව ටිකක් එහාට විස්තර කරන් තේරුම් ගන්න උත්සාහ කරන්න. සම්මත සමාජයේ මම සම්මා සම්බුද්ධයන් වහන්සේ වදාලා. අනිත් හැම දෙනාමත් මම කියන වදන භාවිතා කරන්න ලැබුවා. එසේ භාවිතා කරන්න අවශ්‍යයි. ඒ වදන භාවිතා නොකිරීම කියන එක නෙමෙයි මමත්වෙන් තොර වෙනවායි කියලා කියන්නේ. මමත්වය කියන වචනේ අප විසින් තේරුම් ගත යුතුයි. මේ අරමුණු අල්ලා ගැනීම තුළ සිදු වෙනා මුලාවක් කියලා. ඒක වත්මන් සමාජයක සමාජගත වී පවතිනවා අහංකාරය කියන අර්ථයෙන්. අහංකාරය කියන එක ඇතැම්ම ආඩම්බරකම කියන අර්ථයට ගනු ලබනවවත් පාලි භාෂාවේ අහං යන මම බවත් කාර්යය යනු කර ගැනීම බවත්. එතකොට අහංකාරය යනු මම බවට පත් කර ගැනීම කියන අර්ථයනවා. මිනිසු නැත්තම් ජීවත් වෙන අය සමාජයේ ජීවත් වෙනකොට මොනවාද මම බවට පත් කරගන්නේ? අන්න එතන තමයි අප තේරුම් ගන්න ඕන කාරණාව. මේ මම බවට පත් කිරීම පැහැදිලි කරලා තිබෙන සූත්‍ර දේශනා පවතිනවා මූලපරියාය සූත්‍රයේ කියලා එකක. පඨවි ආපෝ තේජෝ වායෝ පතං. නිර්වාණය දක්වාම කොටසේ ඕනෑම දෙයකින් කෙනෙකුට මම හදා ගන්න පුළුවන් බව. ඒ කියන්නේ පවින්, පුණ්‍ය කර්මයෙන් ඒ වගේම ධාන කුසල් වලින් සහ ඊට ඇතුළත් විවිධ දේවල් වලින්. එතකොට අප තව ටිකක් මේක තේරුම් ගන්න උත්සාහ කරමු. කෙනෙක් ධනෙන් අහංකාර වෙනවා. කෙනෙක් කුලෙන් අහංකාර වෙනවා. කෙනෙක් රූප ලක්ෂණ වලින් අහංකාර වෙනවා. තව කෙනෙක් උගත්තමින් අහංකාර වෙනවා. ඒ වගේම නැතිබරිකමනුත් කෙනෙක් අහංකාර වෙනවා. අන්න ඒ දිවසෙන් තමාට තිබෙන දෙයකින් මේ අහංකාරය හදාගන්න ලබනවා. අහංකාරයේ වටහා ගැනීමේදී තේරුම් ගත යුතු කරුණක් වන්නේ ඒ ක්ෂණික සිදුවීමක් බව සහ ක්ෂණිකයෙන් වෙනස් වෙන දෙයක් බවයි. මෙන්න මේ ක්ෂණික සිදුවීම සහ ක්ෂණිකව වෙනස් වෙන සිදුවීම සමාජයේ තේරුම් අරගෙන නැහැ. එබැවින් අප කල්පනා කරන ලබන්නේ ඊයේ සිටපු කෙනාමයි අද ඉන්නේ. අද ඉන්න කෙනාමයි හෙට ඉන්නේ. මැරෙන්නේත් ඒ කෙනාමයි. ඊයේ බැනපු කෙනාමයි අද බැනුම් අහන්නේ. එනිසා ඊයේ බැනපු කෙනාම අද ඇවිදින් බැනුම් අහව පුද්ගලයාට ආපහු තොස්පාරුන් ලබන්නේ. මෙසේ ඊයේ සිටපු කෙනෙක් අද ඉන්න බව සහ අද ඉන්න කෙනෙක් හෙට ඉන්න බව කියන අර්ථය ඔස්සේ ඉපදුන තැන් සිට මිය යන තැන් දක්වා කාලය තුළ ජීවත් වෙනා වූ කෙනෙක් ඇත කියන ආත්ම දෘෂ්ටිය තුළ ජීවත් වෙනවා සමාජය. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතින ලබන්නේ ආලෝකයක්, ආලෝක කදම්බයක්, විදුලි පහනක් ඕනෑ මොහොතක ක්‍රියා විරහිත කළ විට නිවියා හැකි වාසේ. දැන් අපිට මේ පෙනෙන විදුලි ආලෝකයන් පවතින දේවල් විදිහට පේනවා. නමුත් විදුලිය එන හිටියොත් දැන් මොකද වෙන්නේ? ක්ෂණිකව නිවි යනවා. ඔබ કૃතිම වෙන්නේ විදුලිය විසන්ධිකවත් ඒත් නිවි යනවා. එයින් කියන්නේ දැනුත් මේ විදුලිය නිවි යනවා. එහෙත් නැවත දැල්වෙන බැවින් අතරක් සොයා ගන්නට බැරි බැවින් පවතින දෙයක් ලෙස පේනනවායි කියන එකයි. අන්න ඒ වගේ අපේ ජීවිතය තුළ බුදු පියාණන් වහන්සේ වදාහරණ ලබනවා ස්කන්ධයන්ගේ හට ගැනීම, නිවි යාම, නැතිවීම කියන එක ක්ෂණිකව සිදු වෙනවායි කියන එක. අන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම, පැවතීම, නිවියාම කියන මේ ශනික අවස්ථාව මුල් කරගෙන තමයි කෙනෙක් පුණ්‍යාවි සංකාරයට හෝ අපුණ්‍යාවි සංකාරයට හෝ ආනිජ්ජාවි සංකාරයට ගොදුරවන්නේ සහ මැදිවෙන්නේ. මේ පිළිබඳ බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම මේ පවතිනු ලබන්නේ ඒ දහම ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම කියන අර්ථය. ස්කන්ධ පංචකයාගේ කිව්වහම සමූහයක් කියන අර්ථය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ වචන පහ මේ සඳහා භාවිතා කරනු ලබනවා. ඒ පහ එක්වර හටගන්න නැති වෙන ධර්මතාවයක්. තත්පරයකට සියවරකට වඩා වේගින් ඇති නැති වෙන ධර්මතාවයක් වශයෙන් අපට හිතන්න පුළුවන් මේක. ඒ කියන්නේ අප ඒ ධහමට අනුව මේ අනු ලබන්නේ ජීවිතේ එකවරක් නොව. මොහොතක් මොහොතක් පාසාම ස්කන්ධයන් උපදිත්ම දිරත්ම මැරෙත්ම ක්ෂණයක් පාසාම ඔබද උපදින්නේ හිය දිරන්නේ හිය මැරෙන්නේ හිය යන බුදුන් වහන්සේගේ යන්නේමයි. අන්න මේ ඒකං අත්ත පදං සෙයෝ කරා එන්නට අපට මේ ස්කන්ධ පහක ඉදීම මැරීම නැමැති ධර්මතාවයේ වැටහෙන්න වෙනවා. එවිට ස්කන්ධ පහළ වෙනු ලබන්නේ ඇස නිසා. ඒකට කියනවා රූප රූපේ කියලා. ස්කන්ධ පහළ වෙනු ලබන්නේ කන නිසා. එවිට කියනවා ශබ්ද රූපේ කියලා. ස්කන්ධ පහළ වෙනු ලබන්නේ නාසය නිසා. එවිට කියනවා ගන්ධ රූපේ කියලා. ස්කන්ධ පහළ වෙනු ලබන්නේ දිව නිසා. එවිට කියනවා රස රූපේ කියලා. ස්කන්ධ පහළ වෙනු ලබන්නේ ස්පර්ශය නිසා එතකොට කියනවා පොට්ටබ්බ රූපේ කියලා. ස්කන්ධ පහළ ලබන්නේ මනෝ ద్వාරය නිසා. එවිට කියනවා මනෝ රූපේ කියලා. මෙසේ දොරවල් 6න් ගන්නා අරමුණු 6 ආකාරයකින් පවතිනවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මෙන්න මේ රූප මුල් කොටගෙන අපි වේදනාවන් විඳිනවා. ඇසෙන් නම් අපි රූපය විඳිනවා. කනෙන් නම් අපි ශබ්දේ ප්‍රියාප්‍රිය වශයෙන් විඳිනවා. නාසයෙන් අපි ගන්ධය ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් විඳිනවා. දිවෙන් රසයත් මිහිරි හෝ අමිහිරි වශයෙන් විඳිනවා. කයින් පහසත් එහෙමයි. ප්‍රිය පහසක් සහ කටුක පහසක් වශයෙන්. මනෝමූලිකව ලැබෙනා වූ චින්තනයන් හිදීන එසේනම් සිහින ලෝකයේදීත් අපි ඒ දකින දේවල් ප්‍රියාප්‍රිය වශයෙන් විඳින බව පේනවා. මෙන්න මෙසේ මොහොතක් මොහොතක් පාසා අපි පස් දොරෙන් එකකින් අරමුණක් අරගෙන ඒ අරමුණ වේදනාවෙන් විඳ ඒ වේදනාව සංඥාවෙන් හඳුනාගෙන ඒ අරමුණට සංකාරයෙන් බැඳී එය විශේෂයෙන් දැන ගැනීම නැමැති ක්‍රියාවලියට යටත් කරනු ලබනවා. මේ ශනික ක්‍රියාවලිය රූප වේදනා සංඥා සංකාර විඥාන නැමැති ස්කන්ධ පංචකයේ ආගේ ඉදීම මැරීම තුළ තමයි අප ජීවත් වන්නේ. බාහිර වශයෙන් කුමන රැකියාවක් කරනවායි කියලා කිව්වත් නොසේනම් පස්දරින් අරමුණු ගන්නවායි කියලා කිව්වත් ගැඹුරට යන විට මේ සත්‍යතාවය ස්කන්ධ පහක ඉදීම මැරීම. මෙන්න මේ ස්කන්ධ පහක ඉදීම මැරීම තමයි ඔය ඒකං අත්ත පදං සෙයියා සඳහා උදව් උපකාර කරන්න පුළුවන්කමක් තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එහිදී සමාජයට සිදුවන වරද කුමක්ද? ඔවුන් මේ බුදු පියාණන් වහන්සේ වදාළ දහම තේරුම් ගන්න තරම් නුවණක් නැති පුහුදුන් අය නම් ඔවුන් මේදී මේවා සමග ඇලීමක් ගැටීමක් ඇති කරගනු ලබනවා. ඇලීම නිසාම මුලාවට අහු වෙනවා. ගැටීම නිසා මුලාවට අහු වෙනවා. මේකට කියන්නේ ලෝභ මෝහ දේශ මෝහ කියලා. ලෝභ යන්න අරමුණේ ඇල්මයි. මතක තියාගන්න. රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ අරමුණ කෙරෙහි ඇතිවෙනා වූ විජුකමට තමයි ලෝභ කියන්නේ. ඒ ප්‍රතික්ෂේප කිරීමට තමයි දේශ කියන්නේ. ගැටීම. එතකොට මේ ඇලීම ගැටීම කියන එක එක්කෙනාගෙන් එක්කෙනෙකුට වෙනස් වෙනවා. කෙනෙකුට මහමග කෙනෙක් පෙනෙන විට එක්කෙනෙකුට ඔහු ප්‍රිය කෙනෙක් වශයෙන් පෙනෙන්නට පුළුවන්. ඔහුගේ මිතුරෙක් නම්. තව කෙනෙකුට ඔහු හතුරෙක් නම් අප්‍රිය කෙනෙක් වශයෙන් වෙන්නට පුළුවන්. ඉදිරියෙන් තියෙන රූපේ එකක් වුවද තමන්ගේ හිතේ හටගන්නා වූ ඇලීම සහ ගැටීම තමන් විසින් හදාගත්ත දෙයක්. මෙන්න මේ ලෝකයේ හිරගයක් බවට පත් කරන ලබන්නේ ගනු ලබන්නේ මෙසේ ලෝකයේ සිදුවෙන සිදුවීම් තමන්ට රුචි සහ අරුචි පරිදි බෙදා හදා ගැනීම නිසා ඇලීම මුලාව සහ ගැටීම මුලාව නිසා. මෙන්න මේ தත්ත්වය සමාජයේ තේරුම් අරගෙන නැහැ. එබැවින් ඔවුන් මේ ලෝකයේ ජයග්‍රහණය කරන ලබන්ට උත්සාහ කරන්නේ මේ ඇලීම සහ මුලාව ගැටීම සහ මුලාව තුල සිට ගනිමිනුයි තුල සිට විනුයි. එහෙත් එමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ අසහනයට පීඩාවට දුකට හේතුව වශයෙන්. එබැවින් එතන පවතින ධර්මයේ සහ බුදුරජාණන් වහන්සේ සඳහා නිර්දේශ කළ ධර්මයේ ඔබ තේරුම් ගන්න වෙනවා. එතන පෘථග්ජන පුද්ගලයාගේ පවතින ධර්මයේ කුමක්ද? ඔය සංවිතනිකාය සූත්‍ර දේශනාවල ඒ සඳහා උන්වහන්සේ පාඨයක් යොදා තිබෙනවා. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මමය ඒ මගේය ඒ මගේ ආත්මය. ඒ අනුකමක්ද? තරහයේදී තරහවයි, බයේදී බයයි, ලෝභයේදී ලෝභයයි, ලැජ්ජාවේදී ලැජ්ජාවයි, ඇල්මේදී ඇල්මයි. ඒ ඕනෑම දෙයකට මේ ඒ යන වදනේ යොදන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාළ මම යන ශරීරය නොව ඒ හැඟීමක් අල්ලා ගැනීම නොවේ. දැන් මේ පිළිබඳව රාද භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අවස්ථාවකදී උන්වහන්සේ කළ ප්‍රකාශයක් පවතිනවා. ස්වාමීනි මම කියලා කියනවා. කොපමණකින්ද මම බවට පත්වන්නේ? එහෙදී කෙස් ශ්‍රමණීය දත්තලිනුයි මම හැදෙන්නේ කියලා බුදුන් වහන්සේ වදාරලා නැහැ. අපේ අය එහෙම කල්පනා කළාට. රාදේ යමෙක් ගාව ලෝභය තිබේ නම් ඒට ලෝභයයි මම. රාදේ යම් ගාව ද්වේෂය තිබේ නම් ඒට ද්වේෂයයි මම. රාදේ යම් කෙනෙක් ගාව වෛරය තිබේ නම් ලැජ්ජාව තිබේ නම් ඒ වගේ විවිධ හැඟීම් ඒයි මම වන්නේ. දැන් බලන්න ඒ ඒ මොහොතේ උපදින හැඟීම නේද අල්ලා ගැනීමට පත්වන්නේ. ඒ මොහොතේ හැඟීම අල්ලා ගැනීමට පත්වීම නේද ඒතන් මම ඒතු හමස්වින් ඒසෝ මේ අත්තා කියන්නේ. මෙන්න මේ නොදන්නා සමාජයේ ජීවත් වෙන්න යාමේදී මේ සැප සඳහා කරන තරගයේදී මෙසේ හැම දෙයක්ම මම මගේ ආත්ම සංකල්පය තුළට බහා ගනිමින් අල්ලා ගන්න ලබනවා නැත්නම් ඇලීම සහ මුලාවට යටත් කර ගන්න ලබනවා සහ ගැටීම සහ මුලාවට හසු වෙනු ලබනවා. මෙයම මේ සංසාරගත බන්ධනයයි. මෙයම සසරින් ගැලවෙන්න නොහැකි ආකාරයෙන් දුක් විඳින්න හේතුවයි. එනිසා ඒ ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තුළ පවතින්නේ ඔබ වචනෙන් දැනගෙන ඉන්න එහෙත් අරුත් වශයෙන් නොදන්නා වැරදි සංකල්පයක්. ඒකට කියන්නේ නিত্য සුඛ ආත්ම. අන්න සියලුම සංස්කාරයන් නিত্যයි සුඛයි ආත්මයි යන්න පෘථග්ජනයාගේ පිළිගැනීමයි. පෘථග්ජන සමාජයේ දහම වශයෙන් පිළිගන ලබන්නේ යයි. සුඛන්ති දිත්ත අරියේහි සක්කායස්සු ප්‍රෝධන ආර්යයන් වහන්සේලා සෝය වශයෙන් දකින ලබන්නේ සක්කාය නැත්තම් මේ පංච උපාදානස්කන්ධයෙන් මිදීමයි. සක්කාය කියන්නේ රූප දනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට. ඒක තථාගතයන් වහන්සේලාගේ නිර්දේශය සුඛන්ති. ආර්යයන් වහන්සේලා සුඛ වශයෙන් සලකනු ලබන්නේ ඒ මිදීම. ඒ වුණාට පච්චමීක විඳන් හෝති සබ්බ ලෝකේක පස්සතම් මේකට සියලු ලෝකයා විරුද්ධයි. ඔවුන් අනිත් පැත්ත අරගෙන සැප හොයන ලබනවා. අන්නේ බුදුන් වදාළ ධර්ම පිළිගන්නේ නැතුව පුහුදුන් බව සුර සිටමින් ඔබ මේ සමාජයේ සැනසීම සැප හොයන්නේ නම් ඔබ තුල තියෙන ආගම වන්නේ නিত্য සුඛාත්ම බවයි. ඔබ ධර්මයේ වශයෙන් පිළි අරගෙන තිබෙන්නේ නিত্য සුඛාත්ම බවයි. මේ නিত্য සුඛාත්ම බව තුල තවදුරටත් ආගමේ කොටස් පවතිනවා. එහෙම නැත්නම් විවිධත්වයන් පවතිනවා. ඒ කියන්නේ ඇතමෙකුට සුරාව ආගම, ඇතමෙකුට සූදු ආගම, තව එක්කෙනෙකුට තොරකම ආගම, දුරාචාරය ආගම. මෙසේ වැරදි සංකල්පයන් තමන්ගේ ජීවිතයේ ධර්මයේ බවට පත් කරමින් ජීවත් වෙන්නේ නැද්ද? එවිට ඔවුන්ට ඒ ආගම බවට පත් වීම ආරයි. නමුත් සසර දුකින් මිදීම සඳහා සුරාව හෝ සූදුව හෝ දුරාචාරය හෝ වෙනත් අනාචාරාත්මක සිද්ධීන් හෝ එසේත් නැත්නම් පුණ්‍යාවිසංකාරය අපුණ්‍යාවිසංකාරය හෝ ආනිජ්ජාවිසංකාරය යන තුනින් එකක් හෝ අල්ලා ගැනීමෙන් ඔවුන් ආගමක් හදා ගන්නවා, ආගමක් නිර්මාණය කර ගන්නව ඇරුණාම බුදුන් වහන්සේ වදාළ ආගම බවට පත්වන්නේ නැහැ. ඒක ආගමක් නෙවෙයි. ඒක දර්ශනයක්. ඒක ඉගැන්වීමක්. ඒක තේරුම් ගැනීමක්. තේරුම් ගැනීම තුළ අනුගමනය කිරීමක් තමයි ඒ තුළ පවතින්නේ. එබැවින් බුදුර ලෝට 15 වී දේශනා කර වදාළා වූ එකම අර්ථය ඇති පදේ බවට පත්වන්නේ අනිත්‍යයයි. අනිත්‍යයන්නේ තේරුම ඇතිවෙනවා නැතිවෙනවා කියන එක නෙවෙයි. ඒක වර්තමාන සමාජයේ හදාගෙන තියෙන දෙයක්. දුක්ඛ යන්නේ තේරුම දුකයි යන්න නොවේ. අනාත්මයයි තේරුම ආත්මයක් නැහැ යන්න නොවේ. අන්න සරල අර්ථ වලින් අපි අරගෙන තිබෙනවා. ගලපන්න නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. ඒ මම නොවේ. ඒ මගේ නොවේ. ඒ මගේ ආත්මය නොවේ. ගලපන්න ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මමයි ඒ මගේ ආත්මයයි. අන්න ඒතන් මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තායයම් අරමුණකට මුලාවේද එවිට එතන පවතින්නේ නিত্য සුඛ ආත්මණං වූ දර්ශනයයි. මෙබැවින් නিত্য සුඛ ආත්මණං වූ මේ වැරදි දර්ශනයට ගොදුරු වුණා වූ ලෝකයා පව් කරමින් අපාය පැත්තේ පින්දහම් කරමින් දිව්‍ය ලෝකේ සහ මනුස්ස ලෝකේ පැත්තේ රූපී අරූපී ධාන උපදවා ගනිමින් රූපී අරූපී බඹතල පැත්තේ මේ සසරේ සැරිසරණ ලබනවා. මායයි කියලා කියන සංකල්පය පුදුමාකාර මුලාකරුවේ. ඔහු යම් දෙයක් සොයන විට සුන්දර දෙයක් මවාදී යලිත් රවටා ගන්න ලබනවා. පව එපැයි කියලා යමෙක් කිව්වොත් එහෙම ඔහුට පින හොඳයි කියලා කියනවා. පින එපැයි කියලා කිව්වොත් ඔහුට ධාන කුසල් හොඳයි කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ මාර සංකල්පයේ හැම විටම උපාදාන ඛණ්ඩයක් තුළ කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ සත්‍ය රඳවා තබන්ට උත්සාහ කරන ලබනවා. ඒ නිසා තමයි ඊට සඳහන් කරන ලබන්නේ මාර බන්ධනය කියලා. මේ මාර බන්ධනෙන් ගැලවීමට අපි අවශ්‍ය වෙන්නේ ජායිනෝ මාර බන්ධනා. මේ මාර බන්ධනෙන් ගැලවෙන්න අවශ්‍ය වෙනවා. මාර බන්ධනයට බැඳෙන්නේ කෙසේද කියන එක තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තම තමයි කෙනෙකුට ගැලවෙන්න අවශ්‍ය වෙන්නේ. අන්න මාර බන්ධනයට බැඳෙන්නේ මේ ස්කන්ධ පරිහරණයේදී යලි යලිත් එබඳු ස්කන්ධයන් පහළ වීම සඳහා ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල වශයෙන් අල්ලා ගැනීම තුල. එතකොට ඒ අල්ලා ගැනීම තුල යලි හට ගැනීම සඳහා තණ්හා අනුසය නම් වූ හේතුවක් ඉතුරු වෙනවා. මේ තණ්හා අනුසය නම් වූ හේතුව ඉතුරු වීම තමයි දුක හට ගන්නට හේතු වශයෙන් පෙන්වනු ලබන්නේ. එබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ දහමින් සමාජයට නිර්දේශ කරනු ලබන්නේ තණ්හා අනුසය හිස් කරන්න. කැටේට රුපියල් 5-5 දැම්මොත් කැටේ මුදල ඉහළ යනවා. කැටේට දමන මුදල් නැවත ආපසු ගන්න ගත්තොත් කැටේ හිස් වෙනවා. අන්න ඒ වගේ නූපන්න අකුසල් ඉපදවීම කියන සංකල්පයේ සිදුවෙනු ලබන්නේ නිතසුකාත්මනං වූ දෘෂ්ටිය තුළ. ඒ ධර්මයේ සරණවන්නේ නැහැ විට. විට ඒ අධර්මයේ සරණයි. ඒ එකතු කරගත්තා වූ අකුසල මූලයන්ගේ ප්‍රහාණය සිදුවෙනු ලබන්නේ අනිදුක්ඛානාත්මනං වූ ධර්මතාවය තුළයි. එබැවින් තේරුම් ගත යුතු දේ තමයි කෙනෙක් මේ ඒකං අත්ත පදං සියෝ බවට පත්වන්නේ ඕනෑම වර්තමාන මොහොතේ ඔබට හමවන අරමුණක් අල්ලා ගැනීමකින් තොරව අවසන් කරන්න. අල්ලා ගැනීමෙනුත් අවසන් වෙනවා. දැන් අරමුණ අල්ලා ගත්තත් අරමුණ ස්කන්ධ පංචකේ නැති වෙනවා. ඒ නැතුව ගියාට යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙලයි නැති වෙන්නේ. එවිට එයට පවසන්නේ නැහැ නුවණින් දකින අනිත්‍යයි කියලා. නමුත් ඔබට පුළුවනි නම් මේ අරමුණෙහි අල්ලා ගැනීමකින් තොරව ඇලීමකින් ගැටීමකින් තොරව අවසන් කරන්න. එවිට තමයි නුවණින් දකින අනිත්‍ය. ඒ කියන්නේ අල්ලා ගන්නේ නැත්නම් ඒ මම වන්නේ නැහැ. එතකොට මම වන්නේ නැහැ කියන එක තමයි අනිත්‍ය කියන එකේ තේරුම. නিত্য කියන එකේ තේරුම මම කියන එකයි අනිත්‍ය කියන එකේ තේරුම මම නොවේ කියන එකයි. නিত্য වූ තැන මම සංකල්පයේ මුලාව පවතින බවත් එතනම අනිත් සංකල්පයේ වැඩි දියුණු කළ යුතු බවත්. එවිට මම නොවන සංකල්පයේ වැඩි දියුණු වෙන බවත්. එතකොට නিত্য නම් මම නම් ඒක මගේ ඊළඟට. අන්න සුඛ කියන අර්ථය සැප කියන එකට වඩා මගේ කියන අර්ථයෙන් ගන්න. ඕනෑම දෙයක් මගේ. ඒතන් මම ඒතෝ හමස්මි. ඒ පව හෝ පින හෝ ධානය හෝ හරි හෝ පරිගැනීම හෝ නෙව දෙයක් මගේ. නමුත් නিত্য නම් සුඛ මම නම් මගේ. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා අනිත්‍ය නම් මම නොවේ නම් එය මගේ වන්නේ නැහැ. දුක්ඛ යන්නේ තේරුම මම කොට මගේ කොට ගන්නට අවීචිය පටන් භවග්ගය දක්වා. ඔබ සෝයයි සඳහන් කරන ලබන ඕනෑම දෙයක එවඳු සාරගර්භ වූ අර්ථක් සහිත දෙයක් නැති බවයි අල්ලා ගත්තොත් ඕනෑම දෙයක් මගින් සසරට බැඳීමට ඇති ඉඩ කඩ ඉහළයි. එම தත්ත්වය තේරුම් ගන්නට වෙනවා. එවිට එහෙමනම් මේතං මම නම් මේතෝ හමස්මින් නම් නේසෝ මේ අත්තා නමේසෝ අත්තා. ඒ මගේ ආත්මය වන්නේ නැහැ. මගේ ආත්මය වන්නේ නැත්තේ ඒ ඒ මොහතට උපදින්නා වූ ලෝභ දේශ මොහ ආදී හැඟීම්. මෙබැවින් දලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාරනු ලබනවා ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ. අන්න පංච උපාදානස්කන්ධය හටගත්ත වෙලාවට අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට පුළුවනි නම් ඒිට හටගත්ත පැත්තෙන් හට ගැනීම සිදු වුණත් අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් වීම සිදු වෙනවා. අන්නේ තමයි උපන්න කුසල් දුරු කිරීම කියලා කියන්නේ. අන්න එසේ බැලීමට උත්සාහ කිරීම තමයි සතිපට්ඨානයේ වැඩීම කියලා කියන්නේ. එසේත් නැත්නම් විදර්ශනා වඩනවායි කියලා කියන්නේ. මේක තේරුම් ගන්න වෙනවා. අපි මේ කතා කරන්නේ අද සාරාංශ කරපු දහමක් නැත්නම් ඒකං අත්ත පදං සෙයෝ කියන එකයි. මෙබැවින් තේරුම් ගත යුතු කරුණ. සත්‍ය සමාධිය. තමා නොදැන පුදග්ජන භාවයේ නැමැති දැලට අසුවි. නිතසුකාන ආත්ම සංකල්පයේ නැමැති මුලාව තුල සැප හොයමින් අතරමං වී පවතිනවා. ඔවුන්ට මේ දුක් ගෙන දෙනු ලබන්නේ ලෝකයේ නොව නිතසුකාත්ම සංකල්පය නම් වූ වැරදි දැක්ම බව වුන් වටහා ගත යුතු වෙනවා. අන්නේ වටහා ගන්න තරම් නුවණක් තියෙනවා නම් ඒකට කියනවා ධර්මයේ තේරෙනවායි කියලා. බුද්ධෝත්පාදයේක මිනිසෙක් වූ පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. බුද්ධෝත්පාදයක මිනිසෙක් වීම අවශ්‍ය කරුණක්. නමුත් ඔවුන්ට ලැබෙන්න ඕන සද්ධර්මය. සද්ධර්මයේ ලැබීමෙන් පමණයි ඔහුට මේ අනවරාග්‍රව නැත්තම් මුල් අග නැති කෙලවරක් නැති මේ සංසාර ගමනේ නිමාව කරා ළඟා වෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ. එවිට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ දෙය ධර්මයේ වශයෙන් සරණ කර ගන්නට වෙනවා. ඒ සරණ කර ගැනීමේදී ඔබ ළමා කාලේ පටන් කිව්වා වූ ධම්මං සරණං ගච්ඡාමි යන අරුත එහි පවතින්නේ. ඒ වචනෙන් කිව්ව පමණින් ප්‍රමාණවත් වන්නේ නැහැ. සංසාර දුක්ඛෙන් අත මිදීම සඳහා සියලුම සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම නම් වූ බුදු පියාණන් වහන්සේ හෙළි කර වදාළ දහම මම සරණ කර ගන්නවා යන්නයි ධම්මං සරණං ගච්ඡාමි යන්නේ අර්ථ. දැන් එවිට පුරා 45ක් දේශනා කළ ධර්මයන්හි පවතිනා වූ ඒකං අත්ත පදං සෙය්‍යා බවට පත්වන්නේ මෙයයි. මෙය ඔබට තේරුම් ගැනීමට අපහසු නම් ඔබ තව තවත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරගෙන ඔබේ ධර්මඥානය දියුණු කරගන්න. වටහා ගත්තොතින් ඔබ අනේ මේක වඩන්නේ කොහොමද කියලා අපෙන් අහන එකක් නෑ. මේ ක්‍රියාමාර්ගයට ඔබ අවතීර්ණ වෙවි. මේ ක්‍රියාමාර්ගෙන් පරිබාහිර ප්‍රතිපදාවට ප්‍රකාශකලේ අනුසෝතගාමි ප්‍රතිපදාව යන පැත්තට යනවායි කියන එක. ඔබ ඊටපසු පටිසෝතගාමි ප්‍රතිපදාවේ යන කෙනෙක් බවට පත් වෙනවා. මෙයමයි ආර්ය ශ්‍රාවක භාවය, ආර්ය භාවය. මෙයමයි නිවන සැනසෙන මඟ. එබැවින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළ කල්පනා කරන්ට වෙනවා අප විසින් හදා ගන්නා වූ දුක්ඛ මූලයන්ගෙන් අත මිදීමට බුදු පියාණන් වහන්සේ අනිදුක්ඛානාත්ම වූ ධර්ම දේශනාවකට තිබෙනවා. ඒ ධර්ම ශ්‍රවණයකට තේරුම් ගැනීම තුළින් සංසාරගත දුක්ඛෙන් අත මිදීමේ මන්ත්‍රය විවර කර ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම ධර්මානුශාසනාව හේතු ආසනා වේවා, උපයෝගී වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනය කරමින් මේ ධර්ම දේශනාව මෙතෙකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. මුදේශනේ ධර්ම දේශකයන්න් වහන්සේ වූ කෑගල්ල උස්වැල්ල ශ්‍රී පුඤ්ඤෝදයාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ